සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී පනාසරී මහල්ලා පංජවා පානි පක්ඛාතිසන්තයග්ගා ගුණ ගෝවින්ද ජස්ගායි සාස සාස මාන නාම සමාරාය ඉහ විස්රාම නිද්දපායි පානි පක්ඛාතිසන්තයග්ගා ගුණ ගෝවින්ද ජස්ගායි සාසෙ මාන නාම සමාරාය යහ බෙසරාම නෙත පායි තොම කරහො දයා මේ සායි ඇසි මත්ත දිජ්ජාය මේරේ ඨාකුර සදා සදා තොද කියයි රහාවෝ තුමරී කෘපාතේ මෝහ මාන ශූට්ටාය බිනස ජාය පරමායි අනද රූප රවයෝ සබ මද්දේ ජත කත පෙක්ඛෝ ජායි තොමදයාල කිරපාල කෘපා නෙද්ද පත්තෙත පාවන ගෝසායි කෝට සුඛ ආනන්ද රාජපායි මොක්ඛතේ නෙමඛ බුලායි ජාප තාප ප්‍රගත සාපුරි ජෝ ප්‍රබක මාන පායි නාම ජපත ත්‍රිස්නා සබ බුජිහයි නානක ත්‍රිපත අඝායි ජාප තාප පගත සාපුරි යෝ ප්‍රබුක මාන පායි නාම ජපත ත්‍රිස්නා සබ බුජිහා නානක ත්‍රිපත අගහායි වාහිගුරු ජී කා ඛාල්සා වාහිගුරු ජී කී ෆතේ තනසරි මහල්ලා පංජවා පානී පක්ඛා පිසෝ සන්ත ආග්ගාය ගෝණ ගෝවෙන්ද ජස් ගායි සාසේ සාසේ මාන නාම සමාරාය යෙහො විස්රාම නෙත පායි